بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبح لله ما في السماوات والأرض وهو العزيز الحكيم له ملك السماوات والأرض يحيي ويميت وهو على كل شيء قدير هو الأول والآخر والظاهر والباطن وهو بكل شيء عليم අහස්වල සහ මහ පොළොවේහි සියලු දෑ අල්ලාහ්ව සවිසුද්ධ කරති. ඔහු සර්ව බල සම්පන්න සර්ව ප්‍රඥාවන්ත වේ. ඔහුටය අහස්වල සහ මහ පොළොවේ රාජධානී හිමිවන්නේ. ඔහු ප්‍රාණය දෙන්නේය, මරණයට පමුණුවන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලධාරීය. ඔහු පළමුවැන්නාද, අන්තිමයාද, ප්‍රත්‍යක්ෂකයාද ගුප්ත යාදවේ. තවද ඔහු සියලු දෑ මැනවින් දනී. هو الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش يعلم ما يلج في الأرض وما يخرج منها وما ينزل من السماء وما يعرج فيها وَهُوَ مَعَكُمْ أَيْنَمَا كُنْتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ آمنوا بالله ورسوله وأنفقوا مما جعلكم مستخلفين فيه فالذين آمنوا منكم وأنفقوا لهم أجر كبير أهو يا أحسها مها پولو سايدنا كدي نرمانے کلے إن پسو أهو گے بالے අර්ශී පිටුවේය. මහ පොළොවට ඇතුළු වන දෑද, ඉන් බැහැර වන දෑද, අහස් හී සිට පහළ වන දෑද, එහි ආරෝහණ වන දෑද ඔහු දන්නේය. නුඹලා කොහි වුවද ඔහු නුඹලා සමගය. නුඹලා කරන සියලු දෑ අල්ලාහ් දකින්නේය. අහස්වල සහ මහ පොළොවේ රාජධානිය ඔහුටය. සෑම කරුණක්ම තීරණය සඳහා ඔහු වෙත යොමු කරනු ලැබේ. ඔහු රැය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රැයෙහි ඇතුළු කරවන්නේය. සිත්හි පවතින දෑ ඔහු මැනවින් දන්නාය. අල්ලාහ් ගැන හා ඔහුගේ රසූල්වරයා ගැන විශ්වාස කරව. තවද ඔහු නුඹලාට පවරා දී ඇති දැයින් වියහියදම් කරව. නුඹලා අතුරින් එසේ විශ්වාස කර වියදම් කරන අය සඳහා මහඟු තිලි නැත. වමා ලකුම් ලා තුමිනුන බිල්ලාහි වර් රසූලු යදුඋකුම් ලිතුමිනු බි රබ්බිකුම් වකද් අඛද මීසාකකුම් ඉන් කුන්තුම් මුක්මිනීන් هو الذي ينزل على عبده آيات بينات ليخرجكم من الظلمات إلى النور وإن الله بكم لرؤوف رحيم وما لكم ألا تنفقوا في سبيل الله ولله ميراث السماوات والأرض لا يستوي منكم من أنفق من قبل الفتح وقاتل أولئك أعظم درجة من الذين أنفقوا من بعد وقاتلوا وكلا وعد الله الحسنى والله بما تعملون خبير නුඹලා සැබෑ විශ්වාසකෙයින් නම් නුඹලාගේ පරමාධිපති ගැන විශ්වාස කරන ලෙස රසූල්වරයා නුඹලාට ඇරයුම් කරද්දී තවද ඒ ගැන ඔහු නුඹලාගෙන් කිවිසුමක් ලබාගෙන තිබියදී නුඹලා අල්ලා විශ්වාස නොකිරීමට හේතුව කුමක්ද? නුඹලා අඳුරින් ආලෝකයේ වෙත බැහැර කිරීම පිණිස තම ගැත්තාට පැහැදිලි වදන් පහළ කරන්නේ ඔහුය. සැබවින්ම අල්ලා නුඹලා ගැන සානුකම්පිතය, අසමසම කරුණාන්විතය. අහස්වල සහ මහ පොළවේ උරුමය අල්ලා සතුව තිබියදීත් නුඹලා අල්ලාගේ මාර්ගයේහි වියදම් නොකිරීමට හේතුව කුමක්ද? ජයග්‍රහණයට පෙර නුඹලා අතරින් වියදම් කර සටන් කළ අය හා නුඹලා අතරින් අනිකුත් අය හා සමාන නොවේ. පසුව වියදම් කර සටන් කළ අයට වඩා ඔවුන් තරාතිරමින් උසස්ය. සියල්ලන්ටම හොඳ ඵල විපාක දෙන්නේ යයි අල්ලා පොරොන්දු දුන්නේය. නුඹලා කරන දෑ ගැන අල්ලා සවිඥානීය. من ذا الذي يقرض الله قرضا حسنا فيضاعفه له وله أجر كريم يوم ترى المؤمنين والمؤمنات يسعى نورهم بين أيديهم وبأيمانهم بشراكم اليوم جنات تجري من تحتها الأنهار خالدين فيها ذلك هو الفوز العظيم. الله ලස්සන ණයක් දෙන්නේ කවරෙකුද? එසේනම් ඔහු එය ඔහුට කිහිප ගුණයකින් වැඩි කරන්නේය. තවද ඔහුට ඉස්තරම් තිලින දෑත. විශ්වාසික පුරුෂයන් සහ විශ්වාසික ස්ත්‍රීන් ඔවුන්ගේ ආලෝකය ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ දකුණු පසින්ද බැබලෙනු නබි මුහම්මද් නුඹ දකින දින නුඹලාට සුභාරංචියක් යයි ඔවුන්ට කියනු ලැබේ. එහි යටින් දිය දහරා ගලා බසින ගංගාවන්ගෙන් යුත් ජන්නාවන් එනම් ස්වර්ගෝ යනත ඔවුහු එහි සදාකල් වාසය කරති. එය මහත් වූ ජයග්‍රහණයයි. يوم يقول المنافقون والمنافقات للذين آمنوا انظرونا نقتبس من نوركم قيل ارجعوا وراءكم فالتمسوا نورا فضرب بينهم بسور له باب باطنه فيه الرحمة وظاهره من قبله العذاب ينادونهم ألم نكن معكم قالوا بلى ولكنكم فتنتم أنفسكم وتربصتم وارتبتم وغرتكم الأماني حتى جاء أمر الله وغركم بالله الغرور فاليوم لا يؤخذ منكم فدية ولا من الذين كفروا مأواكم النار هي مولاكم وبئس المصير. නුඹලාගේ ආලෝකයෙන් බිඳක් අපට ලබා ගනු පිණිස අප දෙස බලනුයි මුනාෆික් එනම් කුහක පුරුෂයන් සමග මුනාෆික් ස්ත්‍රීන් විශ්වාසිකයින්ට කියන දින නුඹලා නුඹලාගේ පිටුපසට හැරි ආලෝකය සොයා ගනුයි ඔවුන්ට කියනු ලැබේ. එවිට ඔවුන් අතර දොරටුවක් සහිත බිත්තියක් බඳිනු ලැබේ. ඒ ඇතුළත දයාලුභාවයයි. ඉන් පිටත වේදනාවයි. අප නුඹලා සමග සිටියේ නැද්දයි කුහකයින් විශ්වාසිකයින්ට අඬගා කියනු ඇත. එසේය. නමුත් නුඹලා නුඹලාම පොළඹවා ගත්තේහුය. ප්‍රමාද වූයේහුය. සැක පහල කළේහුය. අල්ලාහ්ගේ විනිශ්චය ලැබෙනතුරු ව්‍යාජ අරමුණු නුඹලා වසඟ කළේය. රැවටිලි කාරයා අවසාන මොහොත දක්වාම අල්ලා සම්බන්ධයෙන් නුඹලා මුලා කළේයයි ප්‍රකාශ කළෝය. මේ නිසා මෙදින නුඹලාගෙන්ද ප්‍රතික්ෂේප කරන අයලුවන්ගෙන්ද කිසිම වන්දියක් ගනු නොලබන්නේය. නුඹලාගේ නිවහන නිරයයි. එය නුඹලාගේ ආරක්ෂකයා වේ. තවද එය නපුරු ගමනාන්තයකි. أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ الله جند සත්‍යයෙන් සිට පහළ කළ දේවල් ගැනද සිහිපත් කිරීමට ඔවුන්ගේ සිත් අවනත වීමට විශ්වාසකෙන්ට කාලය ලං නොඌයේද පෙර ධර්ම ග්‍රන්ථයේ දෙනු ලැබූ අයමින් ඔවුහු නොවෙත්වා ඔවුන්ට කාලය දික්වි එබැවින් ඔවුන්ගේ සිත් දෙඩි විය තවද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අවැද කරන්නෝය එය මලපසු සැබවින්ම අල්ලා මහා පොළවට ජීවය ලබා දෙන බව නුඹලා දැනගනිමු. නුඹලා සිහි බුද්ධිය යොදා ගැනීම සඳහා අපි නුඹලාට සංඥා පැහැදිලි කළෙමු. ඉන්නල් මුස්සද්දිකීන වල් මුස්සද්දිකාත් වඅක්රදුල්ලාහ කර්දන් හසනන් යුදාඅෆු ලහුම් වලහුම් අජ්රුන් කරීම් والذين آمنوا بالله ورسله أولئك هم الصديقون والشهداء عند ربهم لهم أجرهم ونورهم والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب الجحيم صدقاء එනම් දානමාන දෙන පුරුෂයින්ද සදකා දෙන ස්ත්‍රීන්ද අල්ලාහට ලස්සන ණය දෙන්නවුන්ද ඔවුන්ට එය කිහිප ගුණයකින් වැඩි කරනු ලබන්නේය. තවද ඔවුන්ට ඉස්තරම් තිලින ද ඇත. අල්ලාහ ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කරන අය ඔව්හුමය සත්‍යවාදීහු. තවද ඔව්හු තමන්ගේ පරමාධිපතිගේ සන්නිධානයේ සාක්ෂිකරුවෝද වෙති. ඔවුනට ඔවුන්ගේ තිලිනේද ඔවුන්ගේ ආලෝකයේද ඇත. ප්‍රතික්ෂේප කර අපගේ වදන් බොරුයයි කී අය ඔව්හුමය නිරයේ සහකාරයෝ වන්නේ. إنما الحياة الدنيا لعب ولهو وزينة وتفاخر بينكم وتكاثر في الأموال والأولاد كمثل غيث أعجب الكفار نباته ثم يهيج فتراه مصفرا ثم يكون حطاما وفي الآخرة عذاب شديد ومغفرة من الله ورضوان وما الحياة الدنيا إلا متاع الغرور ملو جيويتيانو පුහු කිලිදෙලකි පුහු විනෝදයකි පුහු අලංකාරයකි. නුඹලා එකිනෙකා අතර ආඩම්බරය හුවා දක්වා ගැනීමකි. ධනය සහ දරුවන් වර්ධනය ගැන එකිනෙකා අතර පුරසාරම් දෙදීමකි. එය වර්ෂාවක් බඳුය. එයින් පසුව වැපුරු බීජ භෝග වීම වගාකරුවන් සතුටට පත් කළේය. පසුව එය වියලි කහවන් වනු නුඹ දැක්කෙහිය. පසුව එය සුණු විසුණු වන්නේය. පරලොවේහි දැඩි දඩුවම් නැතහොත් අල්ලාහගේ සමාව සහ තෘප්තිය වේ. මෙලව ජීවිතය මායා සුකෝප භෝගයක් මිස නැතයි දැනගනිව්. سابقوا إلى مغفرة من ربكم وجنة عرضها كعرض السماء والأرض أعدت للذين آمنوا بالله ورسله ذلك فضل الله يؤتيه من يشاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ مَا أَصَابَ مِنْ مُصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إلا في كتاب من قبل أن نبرأها إن ذلك على الله يسير لكي لا تأسوا على ما فاتكم ولا تفرحوا بما آتاكم والله لا يحب كل مختال فخور නුඹලාගේ පරමාධිපතිගේ සමාවහ අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කරන අය සඳහා පිළියෙල කරන ලද විශාලත්වයෙන් අහස් සහ මහ පොළවට සමාන විශාලත්වයක් ඇති ස්වර්ගයන්ට පිවිසීමට එකිනෙකා අභිබවා අප්‍රමාද උත්සාහයක යෙදෙව්. එය අල්ලාහ්ගේ අනුග්‍රහයයි. ඔහුට අබිමත අයට ඔහු එය දෙන්නේය. අල්ලාහ් මහත් වූ අනුග්‍රහයන්ගේ හිමිකරුය. මහ පොළවේ හෝ නුඹලා කෙරෙහි හෝ සිදු වූ ඕනෑම විපතක් එය අප සිදු කරන්නට පෙර ග්‍රන්ථයෙහි ලියනු ලබනු මිස එය සිදු නොවන්නේය. සැබවින්ම එය අල්ලාහ්ට ඉතා පහසුය. මෙය මෙසේ කරනුයේ නුඹලාට නැති වූ දේවල් සම්බන්ධයෙන් නුඹලා කම්පාවට පත් නොවීමට සහ ඔහු එනම් අල්ලාහ් නුඹලාට ලබා දෙන දෑ සම්බන්ධයෙන් නුඹලා කුල්මත් නොවීම සඳහාය. අහංකාර සහ පුරසාරම් දොඩන්නන් අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. الذين يبخلون ويأمرون الناس بالبخل ومن يتول فإن الله هو الغني الحميد لقد أرسلنا رسلنا بالبينات وأنزلنا معهم الكتاب والميزان ليقوم الناس بالقسط وأنزلنا الحديد فيه بأس شديد ومنافع للناس وليعلم الله من ينصره ورسله بالغيب إن الله قوي عزيز මසුරුකම් කරන්නා උද සෙසු අය මසුරු වීමට පොළඹවන්නා උද අයටත් අල්ලාහ් ප්‍රිය නොකරයි. යමෙක් වියදම් කිරීමෙන් වැළකෙන්නේද සැබවින්ම අල්ලාහ් සර්ව පෝෂිතය සර්ව ප්‍රශංසාර්භය. පැහැදිලි සංඥා සහිතව අපගේ රසූල්වරුන් සැබවින්ම අපි එවෙමු. ජනයාට යුක්ති ධර්මයෙන් කටයුතු කිරීම පිණිස ඔවුන් සමග ධර්ම ග්‍රන්ථයත් තුලාවත් පහල කළෙමු. තවද අපි යකඩද පහල කළෙමු. එහි මහත් ශක්තියක්ද මිනිසුනට ප්‍රයෝජන දෑත. මෙය මෙසේ කරන ලද්දේ ඔහුටද ඔහුගේ රසුල්වරුන්ටද රහසිගතව උදව් කරන්නේ කවරෙකුදැයි අල්ලාහ් දැනගනු පිණිසය. සැබවින්ම අල්ලාහ් සර්ව සම්පන්නය සර්ව බලධාරීය. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ فَمِنْهُمْ مُهْتَدٍ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ ثم قفينا على آثارهم برسلنا وقفينا بعيسى ابن مريم وآتيناه الإنجيل وجعلنا في قلوب الذين اتبعوه رأفة ورحمة ورهبانية ابتدعوها ما كتبناها عليهم إلا ابتغاء رضوان الله فما رعوها حق رعايتها فآتينا الذين آمنوا منهم أجرهم وكثير منهم فاسقون අපි නූහ් සහ ඉබ්‍රාහීම් ධර්ම දූතයින් ලෙස එවෙමු. ඔවුන් දෙදෙනාගේ පරම්පරාවට නබිත්වේද ධර්ම ග්‍රන්ථයේද බාර කළෙමු. ඔවුන්ගෙන් සමහරෙක් යහමග ගියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දුෂ්ටයෝ වූහ. පසුව ඔවුන්ගේ පා සටහන්හි අපගේ රසූල්වරුන් අනුපිනිවෙලින් පැමිණෙන්නට අපි සැලැස් වූවෙමු. තවද මරියම්ගේ පුත් ඊසා එවා ඔහුට ඉංජීලය ලබා දුන්නෙමු. ඔහු අනුගමනය කළවුන්ගේ සිත් තුළට කරුණාව සහ දයාව ඇතුළත් කළෙමු. නමුත් ඔවුහුම තාපසභාවය නිර්මාණය කළහ. අපි ඔවුනට එය නියම නොකළෙමු. අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීම පිණිස මිස ඔවුහු එය නිර්මාණය නොකළහ. නමුත් ඔවුහු එය පිළිපැදිය යුතු අයුරින් පිළි නොපැද්දාහ. එහෙයින් ඔවුන් අතුරින් විශ්වාස කළ උනට ඔවුන්ගේ පළවිපාක අපි ලබා දුනිමු. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දුෂ්ටයෝ වූහ. යා අයියුහල් ලදීන ආමනු තකුල්ලාහ වආමිනු බිරසූලිහි යුක්තිකුම් කිෆ්ලයින් يُؤْتِكُمْ كِفْلَيْنِ مِنْ رَحْمَتِهِ وَيَجْعَلْ لَكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ لِئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ أَلَّا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِنْ فَضْلِ اللَّهِ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බිය බෙතිමත් වව්. තවද ඔහුගේ රසූල්වරයා විශ්වාස කරව. ඔහු එනම් අල්ලාහ් නුඹලාට ඔහුගේ පරම දයාවෙන් දෙගුණ වූ කොටසක් පිරිනමයි. ඒ නුඹලාට ගමන් කළ හැකි ආලෝකයක් ලබා දෙයි. තවද නුඹලාගේ වැරදිවලට සමාව දෙනු ඇත. අල්ලාහ් සර්වක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතය. අල්ලාහ්ගේ අනුග්‍රහයන් කිසි දෙයක් මත ඔවුන්ට බලය නැතයිද? සැබවින්ම අනුග්‍රහය අල්ලාහ්ගේ අතෙහියයිද? ඔහුට අබිමත කෙනෙකුට ඔහු එය දෙන්නේයයිද? ධර්ම ග්‍රන්ථයේ හිමි අය දැනගනු පිණිසය. අල්ලාහ් මහත් වූ අනුග්‍රහයේ හිමිය.